අද දින සවස වැල්ලම්පිටිය පොලිස් සසමේ මීතොටමුල්ල ප්‍රදේශයේදී මීතොටමුල්ල කුණුකන්ද එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් උද්ඝෝෂණයක යෙදී තිබුණා. එහිදී එම පිරිස අවිස්සාවේල්ල මාර්ගයේද අවහිර කරමින් මාර්ගයේ තැනින් තැන ටයර් පුළුස්සා දමමින් කලහකාරී ලෙස හැසිරුණා. එම අවස්ථාවේදී පොලිසියට සිදු වුණා අවම බලය පාවිච්චි කර එම පිරිස විසුරුවා හරින්න. එහිදී ජල ප්‍රහාරයක් එම පිරිස වෙත ඉල්ල කරනු ලැබුවා. විශේෂයෙන්ම ඔවුන් ටයර් පුළුස්සා දමමින් කලහකාරී ලෙස හැසිරුණු ස්ථානයේ ආසන්නයේ වාහන සේවා කර මධ්‍යස්ථානයක්ද තිබෙනවා. එම ගින්න එම මධ්‍යස්ථානයට පැතිරුණේ නම් ප්‍රදේශයේ විශාල අනතුරක් සිදුවීමටද ඉඩ තිබුණා. මේ වන විටත් එම ස්ථානයේ කිහිප තැනින් තැන ගලයන් කණ්ඩායම් වශයෙන් සිටින බවට වාර්තා වෙනවා. නැවත වරක් කලහකාරී ලෙස හැසිරුණවත් අවම බලය පාවිච්චි කර එම පිරිස විසුරා හැරීමට කටයුතු කරනු ලබනවා.